මේ ලෝකේ සෑම සත්වයෙක්ම භවයේ යන්නේ කර්මය නිසා. කර්මය කුසල් අකුසල් කියලා වර්ග දෙකකින් බෙදෙනවා. කුසල් වලට යාපත සිද්ධ වෙනවා, අකුසල් වලට අයාපත සිද්ධ වෙනවා. එනම් මේ කුසල් අකුසල් කියන කර්ම ධර්මතාවය නිසා මේ විශ්වයම පවතිනවා. භෞතික වස්තු කොහොමද මේ කර්මයෙන් සැකසෙන්නේ කියලා බැලුවාම අද මේ භාවිතා කරන බඩමුට්ටුවක්ම අපේ නිර්මාණ නෙමෙයිද? චේතනම් භික්කවේ කම්මං වදාමි. චේතනාවට අනුව නිර්මාණය වෙච්ච ගොඩනැගිලි, චේතනාවට අනුව නිර්මාණය වෙච්ච තාක්ෂණය, චේතනාවට අනුව නිර්මාණය වෙච්ච අලුත් අලුත් විවිධ ඇඩතලවල නිර්මාණ, එනම් මුළු විශ්වයම පවතින්නේ මේ කියන කර්මයට අනුව, කුසල් අකුසල් වලට අනුව. මේක ලෝකේ හැමෝම දන්නවා. ගොඩාක් කට්ටිය දන්නවා හොඳ නරකට අනුව තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ කියලා. හැබැයි භාවනා යෝගියෙක් ආර්ය මාර්ගයේ වඩනවනම්, නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න බලාපොරොත්තු වෙනවනම්, එයා ටිකක් වෙනස් විදියට දකින්න ඕනේ. දැන් හැමෝම බත් කියලා කියනවා, ආහාර කියලා කියනවා. නමුත් භාවනා යෝගියෙක් කවදාවත් බත් ඇටියට දකින්නේ නැහැ. මගෙන් ඇහුවා ප්‍රශ්නයක් මගේ ශ්‍රාවකෙන්. මට අවුරුදු 16ක් විතර තියෙනකොට මගේ ශ්‍රාවකයාට වයස වැඩි. මගේ ආන ස්වාමීන් වහන්සේ උපවාසයෙන්නේ බත් වැළඳුවද? මම යාදියා බැලුවා. ආහාර ගත්තද? මම ඒත් යාදියා බැලුවා. මොකක් නැහැ කියලා. ඇයි ස්වාමිනී ගත්තේ නැද්ද? ඒතර ළඟ ඉන්න කෙනා කිව්වා නෑ උපවාසයේ ගත්තා. මම දැක්කා කියලා. මම කිව්වා නෑ ආහාර ගත්තේ නෑ. ඊට පස්සේ නෑ ස්වාමිනී මම දැක්කා ගත්තේ ඒක උපවාසයට අමතකද? නෑ මට අමතක වෙන්නේ නෑ. මම ආහාර ගත්තේ නෑ. එහෙනම් මොනවද පාත්‍රයෙන් ගත්තේ? බෙහෙත්. තාපසයා තමන් පරිභෝජනය කරන බඩමුට්ටු දිහා බලන්නේ වෙනස් විදියට. බේසජ්ජ පරික්කාරං. ආහාරය තමයි මේ කයට තියෙන ලෝකයේ උතුම්ම මේ බේසජ්ජය, ඖෂධය. ආහාර වලින් පුළුවන්ලු මේ ලෝකයේ ඕනම ලෙඩක් සනීප කරන්න. ඒ වගේම ආහාර වලින් පුළුවන්ලු ඕනම කෙනෙක් විනාශත් කරන්න. උන්ට පෝෂ්‍ය ආහාර උගුරට වෙනකම් කෙනෙකුට කන්න දුන්නොත් මාස 3 වෙනකොට එයාට ලෙඩ රෝග ලයිස්තුවක් හදන්න ඕනේ. වට්ටෝරුවක් තියෙනවා එයාට ලෙඩ රෝග. එයා විනාශ වෙලා යනවා. පමණ දැනගෙන ආමාශය 4-3කට ගත්තාම, අවශ්‍ය තරමට ගත්තාම එයා තරම් මේ ලෝකේ නිරෝගිමත් කෙනෙකුත් නැල්ලු. එහෙනම් එක වේලක් ආහාර ගන්න කෙනා කවුද කියලා ඇහුවම යෝගියා. දෙවේලක් ආහාර ගන්න කෙනා කවුද? රෝගියා. තුන් වේලක් ආහාර ගන්න කවුද? රෝගියා. බලන්නේ වචන තුන ඇදිලා තියෙන ඇටි. එක වේලක් ආහාර ගත්තාම එයා යෝගියෙක්ලු, තාපසේ. දෙවේලක් ගත්තාම එයා භෝගියෙක්. ඇයි? ආහාර දෙවේලක් ගන්නවයි කියලා කියන්නේ එයාගේ වැය වෙන ප්‍රමාණය වැඩි. එයා භෝගියෙක්. තුන් වේලම ආහාර ගත්තාම එයා රෝගියෙක්ලු. රැට කාලා නිදාගත්තාම ඇඟේ තෙල් ඇදෙනවා, සීනි ඇදෙනවා, රටේ නැති ප්‍රශ්නය. රෝගියෙක්. එහෙනම් තාපසේ කවදාවත් දහනේ ගන්නෑ නෑ. තාපසේ කවදාවත් ආහාර වළඳන්නේත් නෑ. එහෙනම් මොනවද ගන්නෙ? යා බේත් ගන්නෙ. මේ කයට අවශ්‍ය බේත් ටික ගන්නෙ. එහෙනම් දැන් ලෝකේ හැමෝම මේක ආහාරයක් වශයෙන්, දානයක් වශයෙන් දකිනවා. තාපසයා දකින මේක බේත්. ලුණු ගන්නකොට තාපසයාට තියෙන ලුණු දැනෙනවා. මේක අක්මාවට බේත්. හැඹුල් තිනවා. මේක අක්මාවට බේත්. මිරිස් දිනවා. මේක හදවතේ ක්‍රියාකාරීත්වය වේගවත් කරන්න, ලෝපෙසර් වැඩි වෙන්න මේක බේද. සීනි ගන්නවා අග්නියාසයට බේද. ලුණු ගන්නවා මේක වකුගඩුවල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න, හොඳට පෙරන්න, ලේවල අනවශ්‍ය දේවල් අයින් කරන්න බේද. එතකොට අපි ගන්න මේ ආහාර හැම එකක් තුලම බේද නැති තිබිලා තියෙන්නේ. කිරි ගත්තාම ඒක අස්ථිවලට බේද. එතකොට මේ ආහාරවල ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, කාට රස, පැණි රස, මේ රස වර්ග 6 තමයි මේ ආහාරය. රස වර්ග 6 තමයි මේ ලෝකෙ තියෙන උතුම්ම බේත. ඒතර තාපසයා දහන්නේ මේ වළඳලා තියෙන බේත. ඒ ඇයි මේ කාරණාව අපි දැන් මේ කතා කරන්නේ? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ චතුරාර්ය සත්‍ය භාවනා ක්‍රම කමට මේ ඔක්කොම භාවනා දකින්න ඕනේ තාපසයාගේ අතින්. අපි ගියසෙන් දකින්නේ නැහැ මේක. පැවත්ම ඇසෙන් දකින්නේ නැහැ. හැම සත්වයකම ඉපදිලා ඉන්නේ කර්මය හේතු නිසා. හැබැයි අපිත් ඒක දකින්නේ නැයි අපි තාපසවරු අපි වෙනස් විදියට දකිනවා. මම කර්මය නිසා ඉපදිලා කර්මය නිසා දුක් විඳිනවා නෙමෙයි. මම කුසලය විඳවනවා. මම අකුසලය විඳවනවා. දැන් බලන්න වෙනස්නේ තාපසයාගේ ඇස. හැමෝම කියනවා කුසල අකුසල නිසා ලෝකී සත්වයෝ ඉපදිලා දුක් විඳිනවා. මම කියන නෑ. මම කුසල් විඳවනවා. ඇයි ගුරුවරයා මට ආශිර්වාද කරනවා පිණ්ඩපාත ලැබෙනවා. කුටිය සතපිලමන් කෙලස් නිරෝධ කරන මගේ සිත නිවෙනවා විවේකයටපත් වෙනවා. ප්‍රශ්න ගැටලු කරදර මොකවත්ම නැහැ. මම බොහොම විවේකසුවෙන් ප්‍රීතියෙන් වැඩවසනවා සාසනේ. මොකද්ද මේ කරන්නේ? මම කුසල් විඳවනවා. කුසලේ නිසා ඉපදෙනව නෙමෙයි. එයා කුසලේ විඳවනවා. විඳවන කෙනා මොනවද කරන්නේ? ඒක නිදාස් වෙනවා. ඒ වන්දිය ගෙවනවා. ණය ගෙවනවා. වැඩ කරනකොට මාංශ වෙනකොට බැනුම් ආනකොට අවවාද කරනකොට අසනීප වෙනකොට එයා හිතනවා අකුසලේ මම විඳවනවා. එනම් මේ ලෝකේ තාපසේ හැම මොහොතේ මොන හරි එකක් විඳවනවානේ. මොනවද විඳන්නේ? විඳවන්නේ ඉපදෙන්න හේතු වෙලා තිබිච්ච සංසාරයේ ආගේ පැවැත්ම වශයෙන් තිබිච්ච කර්මය විඳවලා ගෙවලා දානවා. අර ඉරගෙදර අවුරුදු 7යි කිව්වම අවුරුදු 7 විඳවලා යන්නේ දාස්සලා එනවා. කොච්චර කාලයක් කියලා අවුරුදු 7ක් හිටියේනේ. මොනවද කළේ? මොනවා කරන්නේ? ඉරගෙදර විඳෙව්වා මම. විඳවලා ඔක්කොම ඉවර කළා. නිදාස් වුණා. එහෙනම් සාමාන්‍ය මිනිස්සු දන්නවනේ යමක් විඳෙව්වොත් ඒ විඳවපු දේ ඉවර වෙනවායි කියලා. ඇයි තාපසයා කුසලයේ විඳවලා ඉවර කරන්නේ නැත්තේ? ඇයි තාපසයා අකුසලයේ ගෙවලා ඉවර කරන්නේ නැත්තේ? කුසල අකුසලවල මේ ලෝකේ හැමෝම ඉපදෙනවා. හැමෝම කුසල අකුසලවලින් ඉපදිලා භවේ යනවා. මම භවේ යන්න කුසල අකුසල නිර්මාණය කරන්නේ නැහැ. මම කුසල අකුසල් වඩන්නේ මොනවද කරන්නේ? අර සංසාරයේ හේතුවක් වශයෙන් කුසල අකුසල නිර්මාණ ඒක විඳවල ඉවර කරනවා. මේ භවයේ කුසල් වඩන්නෙත් නැහැ අකුසල් වඩන්නෙත් නැහැ. ඇයි පිරිනිවන් පාන කෙනාට දෙකම අවශ්‍ය නැහැ? කුසල් වැඩුණොත් එයා නැවත ඉපදෙනවා. කොහේද? සුගතියේ ඉපදෙනවා. අකුසල් වැඩුණොත් නැවත ඉපදෙනවා. කොහේද? දුගතියේ ඉපදෙනවා. එහෙනම් කුසලයක් ඉපදීමට හේතුවක් නම් අකුසලයක් ඉපදීමට හේතුවක් නම් පිරිනිවන් පාන්න බලාපොරොත්තු වෙන තාපසයා කිසිම දෙයක් වඩන්නේ නැහැ. එයා මොනවද වඩන්නේ? සංසාරයේ ගෙනාපු කර්මය. ඒ කුසල් අකුසල් ඒ නිසා නිපදෙන්නේ, ඒ නිසා දුක. ඒක ගෙවලා ඉවර කරලා දාන. ඒක ගෙවෙන්න එපා ඉවර වෙන්න. හැම මොහොතක් ගන්න සතර ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, ඇවිදිනකොට, සැතපෙනකොට, ආන්සි වෙනකොට හැම ඉරියව්වෙන් එයා කුසල් ටික ඉවර කරනවා, ගෙවනවා. අකුසල් ටිකත් විඳවනවා. මේක කමඨානක, මේක සම්මාදිට්ඨිය. දාසක් මණ්ඩල සම්මාදිට්ඨි, මේක එකක් සම්මාදිට්ඨිය. ඇයි එයාට කර්ම හැදෙන්නේ නැහනේ? නිවර්දි දැක්ම, පිරිනවම් පාන දැක්මක් ඒක. ඒ තාපසයා නිවර්දිම දන්නවා, විශ්වාස කරනවා මම මේ ලෝකේ කර්ම හදන්නේ නැහැ. හැදිච්ච කර්ම විඳවනවා. එතකොට එයාට භවය නැහැ, පැවැත්මක් නැහැ, ඉපදීම. කර්ම තියෙන්නේ පහිපදෙන්න. කර්ම හදන්නේ නැහනේ. එතකොට තියෙන කර්ම වලින් ඉපදීම ඒවත් ගෙවනවනේ, විඳවනවනේ, ඉවර වෙනවනේ. මේක සම්මාදිට නිවර්දි දැක්මක්. සතරමා භූතවල ඒ නාම රූප වල තියෙන ඇලීම් ගැටීම් වල නිදාසන ක්‍රමවේදය. අම්ම තථාගත පණිවිඩයක්ම මේ ලෝකයේ දේශනා කරලා තියෙන්නේ අපේ පිරිනිවන් පාන්න. අපේ පිරිනිවන් පෑමට. අපේ අනුවණකම නිසා, අදක්ෂකම නිසා ඒ කමඨාන අපි පැවැත්මට ගොඩනගාගෙන. දානයක් දෙනවා. බොහොම උපස්සකට එනවා. ඔළුවේ තියාගෙන මොකක්ද දන්නේ? මොකද බත් මුට්ටිය බලන්න අපේ කුසලයට ලැබෙන දේවල්. ඕම් දානයක් ලැබුණාද සතුටු වෙනවා. ලැබුණා නම් දෙන්න එපාය. ගත්තා නම් ගෙවන්න එපාය. ඉපදීමට හේතු ඇදුවා. මම සංසාරේ කලින් දීලා තියෙනවා. ඒ දීපු නිසා මේක ලැබුණා. හේතුව නිසා මේ ඵලයක්. මේක හේතුවක් නෙමෙයි. මට ලැබුණේ මම දීපු දේ නැවත හම්බ වුණා. ඒක ඉවරයි. කර්මයක් ඇදුන්නේ. එහෙනම් ඒ දාහණය වළඳපෙකින් නැවත ඉපදෙන්නේ. අර ගෙදර කට්ටියක මාවනේ, ඥාතියෝ ආවනේ. ඒ සේරම ඇවිල්ලා විශාල දාහණයක් සූදානම් කරලා, හොඳට ආයෝජනය කරලා, ලස්සන දාහණයක් පූජා කරලා ගියා. එහෙනම් ඒ පූජාව මම දැනුයි ගත්තේ. චේතනාව වැරදුනා. සංසාරේ අපට මේක ලබන්න පින තිබුණා. කුසලයේ තිබුණා. එහෙනම් හේතුව කලින් වෙලා ලැබෙන්න තිබුණා. ඒ නිසා ලැබුණා. දැන් තමයි ලැබුණේ. ඒගොල්ල ගෙනල්ලා දුන්නා. එහෙනම් ආපහු දෙන්න ඕනේ. ඒකට නැවත ඉපදෙන්න ඕනේ. හේතුඵල ධාම අපි දකින කෝණේ වෙනස්. කර්මා කර්මඵලේ අපි දකින කෝණේ වෙනස්. ඒ නිසා මත අනන්ත බව හැදිලා මේ වෙනකොට. හැම මොහොතෙම තාපසයා හිතන්න ඕනේ නිවන ක්‍රමයට. නිවීමේ ක්‍රමයට හිතන්න පුරුදු වෙන තාපසයාගේ සිත නිවෙනවා. නිවීමේ ක්‍රමයට දකින්න පුරුදු වෙන තාපසයාගේ අස නිවෙනවා. නිවීමේ ක්‍රමයට ශ්‍රවණය කරන තාපසයාගේ කන නිවෙනවා. නිවීමේ ක්‍රමයට කතා කරන තාපසයාගේ කට නිවෙනවා. නිවීමේ ක්‍රමයට ඇසිරෙන තාපසයාගේ කය නිවෙනවා. දැන් බලන්න කොච්චර ලස්සන ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ද අපේ ජීවිතේ තිබිලා තියෙන්නේ. අපි මොනවද දැනගෙන හිටියේ? අපට මොකවත් තේරිලා නැහැනේ. ලෝකෙ හැමදේම අපට තේරෙනවා, අපට හැමදේම දන්නවයි කියලා අපි හිතාන හිටිය මොකවත් දැනගෙන හිටියේ නැහැනේ. නිවෙන ක්‍රමයට කතා කරලා කට නිවා ගන්න දක්ෂ නැහැ. පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, මුසාවාද, ව්‍යාපාද, සැර වචන, අනවශ්‍ය වචන, ඉස් වචන, අනුන්ගේ වචන, ගැළපෙන්නේ නැති වචන, භවයට යන වචන, පංචකාම වචන ඕම් කතා කරලා කට ඇවිලිලා කටගිනි අරන්. නිවන ක්‍රමයට දකින්න ඕනේ රාගයෙන් දකින්නවා, ලෝභයෙන් දකින්නවා, ద్వේෂයෙන් දකින්නවා, වෛරයෙන් දකින්නවා, පටිගයෙන් දකින්නවා. ඇස් දෙක ගිනි ඇවිල්ලා දුම් යනවා. පෝරණුවක් ඇවිල්ලා වාගේ. ඇයින් හැමදේම වරදවා තේරුම් ගන්නවා. අනුන්ගේ අඩුවක් දක්නවා. අනේ බලන්න අර පොතේ අර සූත්‍ර අර විදිහට තියෙන උන්වහන්සේ මෙහෙම කියනවා. දන්නති නිසා නේම කියන්නේ. දන්නවනම් උන්වහන්සේ නිවැරදිව කියනනේ. උන්වහන්සේගේ නොදැනුවත්කමට සමාව දෙන්නේ නැහැ අපි. එහෙම සමාවල් කොයිද අපි? ඒ ආව සේනාසනෙන් එළවනකම් අතරයි සූත්‍රය එහෙම තියෙනවා. උන්වහන්සේ මෙහෙම කිව්වා. පවුනේ නොදැනුවත්වනේ කියන්නේ දන්නේ නැනේ. එහෙනම් සමාවක් දෙමු අපි. උන්වහන්සේ ඒක කවදාද තේරුම් ගනි. උන්වහන්සේ දැනගත්තා මේ අඩුව නිවැරදි කළායි. දන්නේ නැහැ. එහෙනම් අපි දන්නවනේ සමාවක් දෙමු. එහෙම එන්නේ නැහනේ. උතුම් ගුණධර්ම අපි ළඟ නැහනේ. එහෙනම් ඇයින හැමදේ තුලින්ම වරදවා තේරුම් අරගෙන මාන්නෙන් උඩඟුෙන් ආංකාරකමෙන් අනුතයගේ දෝෂය දැකලා වරද දැකලා අඩුව දැකලා කන් දෙක ඇවිලිලා අර දර දැම්මා වගේ ලිපැවුලුවා වගේ කන් දෙක ඇවිලිලා නිවන ක්‍රමයට ජීවත් වෙන්න දසශීලයට අනුව ජීවත් වෙන්න අපට ඕන විදිහට ජීවත් වෙනවා. අපට ඕන විදිහට ඇසිරෙනවා. කය ඔක්කොම ඇවිලිලා ගිනි දුන් දාගෙන මේ ඇවිල්ලෙනවා. සිතවිලි වල පුරාවටම තියෙන්නේ අපේ මතකයන්. දවසට පස්සතාවක් ගෙදර කට්ටිය මතක් වෙනවා. දාවතාවක් යාළුව මිත්‍රාදීන් මතක් වෙනවා. අපේ ජීවිතේ කරපු කියපු දේවල් මතක් වෙනවා. සිත ඇවිලිලා දුන් දාගෙන ඇවිලෙනවා. අපි මේ මොකද්ද මේ කරන්නේ? දරදාන එක. තපස්කම කියලා පින්දපාතේ වළඳලා වාඩි වෙලා ඇස් වලට දරදාන ඕගාල ඇවිලෙනවා. කන් වලට තොඳ හොඳ පළු දර කපලා ඒකත් දානවා. ඒකත් ඇවිලෙනවා. කට ඇරියොත් දෙතිස් වචන කටත් දර දානවා. අවුලෝනෝ අර බේකරි මිනිස්සයා වගේ උදේ පටන් ගත්තාම පව්වෙන්ද වෙනකම දර දානවා. ඇයි බේකරිය ගින්න නිවෙන්න දෙන්නේ නැහැ? ඇවිදින බේකරියක් වෙලානේ අපි. දර දාලා මේ ඔක්කොම අවුලෝනවා. තාපසයා මේ ලෝකෙදියා දකින්න ඕනේ තාපසයේ ක්‍රමයට. කොහොමද දකින්නේ? මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ තාපසයාට. මොනව සම්බන්ධද? ඇලෙන්ඩයි ගැටෙන්ඩයි කිසිම දෙයක් නැහැ. ඕන් තාපසයාගේ දැක්ම. අපි එමයි දැක්කේ. අවුරුදු 4 ඉඳලා අපි එම දැක්කේ. කෙසෙල් කන කෙල්ලගෙන ඉන්නවා අපි බලාගෙන ඉන්නවා. දන්නවා මේ ආශ්‍රමයේ හැමෝටම කෙසෙල් ගෙඩි මේ එල්ලලා තිනේ. ඒක ගැන කිසිම ඇලීමක් ගැටීමක් නැහැ. ඇයි? කෙසෙල් ගෙඩියේ ගෙඩි 800ක් තිබුණත් අපට හම්බෙන්නේ එකයි. එතකොට 399ක් අනුන්ගේ කෙසෙල් ගෙඩිය බලලා නිකම් මොකටද ඇස් දෙක නරක් කරගන්නේ? අනුන්ගේ කෙසෙල් ගෙඩි බලලා මොකටද හිත නරක් කරගන්නේ? මේ ඔක්කොම අනුන්ගේ. එකයි මට හම්බෙන්නේ. මේ දැක්ම, මේ නිවර්දි දැක්ම තාපසයාට කවදා දෙන්නේ? එදා තමයි ලියා දකින්නකොට කොම නිවෙන්නේ. හැයෙන ශබ්ද වලින් එයා නිවෙනවා. නැකිට්ටත් නිවෙනවා, හිඳගත්තත් නිවෙනවා, ඇවිදිනකොටත් නිවෙනවා, සතපෙනකොටත් නිවෙනවා. මොකද හේතුව කියලා බැලුවාම එයා මේ කතන්දරේ දැනගත්තා. මේ පරම සත්‍ය වැල්ලා තිබිච්ච පරම සත්‍ය අඳුරගත්තා. තාපසයා මේ ලෝකයේ දකින්නට ඕනේ නිවීමේ ක්‍රමයට, තපස් ක්‍රමයට. සියලු සත්වයේ කර්මයෙන් තමයි ඉපදෙන්නේ. මේ විශ්වයේ පවතින කර්මයෙන් තමයි, කුසල කුසල් වලින් තමයි. ඒක හැමෝම දන්නවනේ. කවුරුත් රාත්තුන් නැහනේ. ලෝකෙ හැමෝම දන්නවා. 5000ක් කට්ටියට එන්න කියලා වරලා මේ ලෝකෙ හොඳ නරක වලින් නේද පවතින කියවම ඔක්කොම ඔව් කියලා කියනවා. කුසල කුසල් නිසා නේද මේ හැමදේම සිද්ධ වෙන්නේ ඔව් කියලා කියනයි ඒ කට්ටිය ඔක්කොම දන්නවා. හැබැයි කවුද එතන සෝතාපන්න වුනේ? කවුරුතුන් නැහැ. ඇයි ඒගොල්ලෝ රාත්තුන් නැත්තේ? ඒක දැනගත්ත නිසාමයි රාත්තුන් නැත්තේ. නිවෙන ක්‍රමයට දැනගත්තේ නැහැ. පවතින ක්‍රමයට දැනගත්තේ. ඒ නිසා රාත්තුන් නැහැ. මම හැම මොහොතක් ගන්න කුසල් විඳවනවා, අකුසල් විඳවනවා. ඕම් කුසල් ලැබෙන්නේත් නැහැ, අකුසල් ලැබෙත් නැහැ. ඇදිච්ච ටික ඔක්කොම ඉවර වෙනවා. ගෙවිලා යනවා. ණය ගෙවන්නේ. සැතපෙනවා. විවේකයක් අමන කුසලයේ ගෙවනවා. ඕම් විලව කෑ ගන්නවා. බලන්නකෝ දැන් නිින්දත් කැඩුනානේ. අකුසලයක් මේ විඳවනවා. අකුසල පරිසම් දෙනවා නෙමෙයි. අකුසල නිර්මාණ කරනවා නෙමෙයි. කුසල් පරිසම් දෙනවා නෙමෙයි. කුසල් නිර්මාණය කරනවා නෙමෙයි. සංකල්ප අපි නිදාස් වෙනවා. මෙච්චර කාලයක් අපි එක කළානේ. අපට මාන්සි අපි හලුත් එකක් වඩනවා. හැම මොහොතෙම මම කුසල් විඳවනවා. විඳිනවා නෙමෙයි. මෙච්චර කාලයක් විඳා. කෙසල් ගෙඩියක් අම්මන නියම කුසලේ රසයි. මේ මෙච්චර කල වින්දා, කුසල් වින්දා, අකුසල් වින්දා. ඒ නිසා විඳවන්න මම හිපදුනා මේ බුද්ධ ශාසනය 2600ක්. ඇයි මේ මෝඩකම ආපහු කරන්නේ මම? මේ මිනිස්සුත් භවේවත් පිරිනවම් පාන්න එපා. රාත් වෙලා මේ කින දුකෙන් ආපහු ඉපදිලා ආයි ගෙවල්ලා දාන්න එපා. ආයි මනමාලි බලන්න එපා. ආයි දෑවැද්දට මොනවද දෙන්නේ කියලා ඒ මාමණ්ඩියගෙන් ආන්න එපා. ආයි එයින් කොටන්න එපා. ඒ හම්බෙන දරුවන්ට ඕපිඩිය කියලා පොලිමෙන් දෙපා බෙහෙත් ගන්න. ආයි අරක පටන් ගන්නවනේ. අර කරත්තේ වාගේ කැරකිච්ච තැනටම ආයෙනවා, ආයි කරකිනවා, ආයි එතනටම එනවා. සංසාර චක්‍රය මෙච්චර කරකුණානේ. දැන් අපි කරත්තෙන් එක ලියක් කඩනවා. කැඩුවාම කරත්තේ කැඩෙනවා. රෝදේ කැරකෙන්නේ නවතිනවා. අවිද්‍යාව කියන ඒ ලිය ගලවලා ගන්නවා. එතකොට කරත්තේ රෝදේ ආයි කැරකෙන්නේ නැහැ. විඳින හැමෝම විඳවනවා. විඳීම කියලා කියන්නේ හේතුව. විඳවීම කියන ඵලය. එහෙනම් තාපසයා දකින්න ඕනේ හේතුව නෙමෙයි ඵලය. ඵලය නෙමෙයි හේතුව. ඇයි? දෙකම එකයි. පතාපසයා දක්ෂ වෙන්න ඕනේ හේතුව හදන්න නෙමෙයි, ඵලය නිරෝධ කරන්න. හේතුව තුලින් ඵලය දකිනවා, ඵලය තුලින් හේතුව දකිනවා. හැබැයි කවරදාකවත් තාපසයෙක් හේතු හදන්නේ නැහැ. ඵලය නිරෝධ කරනවා. ඒ ඵලය තුලම ඒ හේතුවත් දැකලා නිරෝධ කරනවා. එහෙනම් අපි විඳින්නේ හැම මොහොතෙම විඳවනවා. හොඳ ලස්සන බණක් ඇහෙනවා ඒත් විඳවනවා. විඳවනවා. ඉපදීම නවත්ත ගන්න මේ කුසලයේ විඳවනවා. ඒ ධර්මකාරණ හරගෙන මේ භවයේ තියෙන අඩුපාඩු හදා ගන්න ඒක විඳවනවා. එහෙනම් මේ ලෝකෙ හැමතැනම තියෙන විඳවීමක්. සැප කියන්නේ විඳවීමක්, දුක කියන්නේ විඳවීමක්, කුසල් කියන්නේ විඳවීමක්, අකුසල් කියන්නේ විඳවීමක්. අපේ ජීවිතය අපි හැම මොහොතෙම විඳවනවා. එහෙනම් විඳීම සංසාරය අනන්ත අප්‍රමාණ විඳා. ඒකට හේතු ඵලයක් වශයෙන් දැන් මම විඳවනවා. මේ කමඨාන මේ විදියට පටිසෝතගාමීව දකින්න පුළුවන් නම්, නිවීමේ ක්‍රමයට දකින්න පුළුවන් නම්, හැම ආයතනයක් තුළම මේ කියන විඳවීමෙන් පුරුදු කරන්න පුළුවන් නම්, පේන හැම දේ තුළම මම විඳවනවා. හැයින හැම දෙයක්ම මේක හැයනකොට මේක පුරුදු කරන්න ඕනේ, මතක තියාගන්න ඕනේ. වඩන මම විඳවනවා. මේ හැයනම වචන විඳවීමක්. හැම ඉරියව්වක් නැගිටිනකොට විඳවනවා, ඉඳ ගන්නකොට විඳවනවා, ඇලවෙනකොට විඳවනවා. මේ මිනිස් හිතාගෙන ඉන්නවා මිනිස්සුත් බව හම්බ වුණාම සැප විඳිනවා. කාලා බීලා හොඳට හිටියාම කොත්තුවක් කාලා පිචර එකක් බැලුවා මේගොල්ලෝ හිතනවා මේක විඳීමක් කියලා. නෑ, හැම මොහොතේ මිනිස්සු විඳවන. මිනිස්සු දන්නේ නෑ ඒක. කසාද බැඳලා මිනිස්සු විඳිනවද? නෑ, විඳවනවා. උදේ රවල් දහයකම හම්බ කරන්න එපාය. දරුවන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න එපාය. ආරස්සාව දෙන්න එපාය. බේත් දෙන්න එපාය. මිනිස්සුන්ගෙන් බැනුනොත් ආන්න එපාය. ජීවිත කාලෙම හම්බ කරනවා අර පුංචි සතුටට. මොකද්ද? මම විවාහ වෙලා ඉන්නවා, මට අඹ දරුවෝ ඉන්නවා. ඒකේන මානසික සතුටට මේ මනස අවුරුදු 55කටත් විඳවනවා. මේ ලෝකේ හැමතැනම තියෙන විඳවීමක්. රජේ රස්සාවක් අම්මුණා. ඒ මනසට මාර සතුට පාටියක් දෙනවා. ඒ මනුස්සයා දන්නේ නැහැ මේ මනුස්සයාගේ බෙල්ලට තොණ්ඩුවක් වදනයි කියලා. අවුරුදු 50 භාවනකයි කෝච්චිය යන්න එපා මේ මනුස්සයා. හැමදාම උදේට කෝච්චිය නගින්න එපාය. රජයේ රස්සාවක් ලැබුණා නෙමෙයි තොණ්ඩුවක් ලැබුණා අවුරුදු 50 භාවනකයි මනුස්සයා ඉරේ දැම්මා වගේ. මේ මනුස්සයා පුදුමාකාර විඳවීමකට මේ ලෑස්ති උනේ. මේ ලෝකේ හැම තැනම තියෙන විඳවන එක. තාපසයා මේක දැක්කාම තාපසයා මේ ලෝකේ කිසිම දෙයක් ගන්නෙ නැහැ. හොඳ ලස්සන පෝන් එකක් ගෙනල්ලා දෙනවා. දැක්කාම තමයි මේක විඳවීමක්. ඇයි මේක නිතර බලන්න ඕනේ? සල්ලි තියනවාද බලන්න ඕනේ. ඒක තියෙන නිසා එක එකනට කතා කරන්න හිතෙනවා. කතා කරන්න කෝල් එකක් ගත්තාම ඒ මනුස්සයා කතන්දර ටික අහන්න ඕනේ අපි. ඒවට උත්තර දෙන්න ඕනේ. දැන් මේ ප්ලාස්ටික් කෑල්ල නිසා විඳවන්නේ නැද්ද? මේ ලෝකේ හැම තැනම තියෙන විඳවීමක්. මේ තුන් සිවුරයි පාත්‍රය නිසා අපි කොච්චර විඳවනවද? පඬු ගාන්න ඕනේ, කල්ු කරන්න ඕනේ, අවුවට තියන්න ඕනේ, පිය දාන්න ඕනේ, ළඟ තියා ගන්න ඕනේ. උදේ පාන්දර නැගිට ගමන් ඒක දකින්න ඕනේ, ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. කොච්චර විඳවනවද? මේක දැනගත්ත තාපසේකට කමඨාණක් අවශ්‍ය නැහැ, භාවනාවක් අවශ්‍ය නැහැ. කුටිය ඇතුළේ මේ විඳවන එක දැක්කම ඒ තාපසේතුළම රහත් වෙනවා. ඇයි? එක තප්පරයක සංසාරින්ද කැමති නැහැ. මෙච්චර විඳවල මොකටද ඉපදෙන්නේ? කමට ඕන්නෑ මේ විඳවන එකම ගෙවන්න බෑ. තව එකක් කමට ඒක වඩන්නේ කවුද? පොලිසියෙන්ද? ඕන්නෑ කමට. ගුරුවරයන වැඳලා කියන කමටාන කෙපා කියලා. මොකද හේතුව? විඳවන එක නිදාස් වෙනනම් ඉසල්ලා. මෙච්චර විඳවන පෑම්පාසනක විඳවනවා. මේ කුණු ටික අතුල්ලන්න එපායි. දැන් එටත් කුණු වෙනවනේ. එටත් අතුල්ලන්න එපායි. දත් මැදලම අපට සංසාර කලකිරිලා එපා වෙලා. කොච්චර මදිනවද? ලොරියකට විතර ටූත්පේස් ගිහිල්ලා තිනවා මේ සංසාර අවුරුදු 70ක විතර දත් මැදලා. සබම් කැටි ලුරියක් විතර ගියන් තිනා හැඟ අතුල්ලලා විඳවනවා. ඉවරයක් නැ, කෙරවලක් නැ. මේක දකින්නවා තාපසයා. ප්‍රඥාවෙන් දකින්නවා. වාඩි වෙලා ඉන්න එකත් විඳීමක් නේ. වාඩි වෙලා ඉන්න එකත් විඳවීමක් නේ. අපිට මේ ලෝකේ කිසිම මොහොතක මේක තේරෙන්නේ නැහැ නේ. හැම තප්පරයක් ගන්න අපි විඳවනවා. පුදුමාකාර දුකකනේ මේ ජීවත් වෙන්නේ. අපිට කවදාවත් මේක වැටහුන්නේ නැහැ. මෙන්න මේ කාරණාව තාපසයා නිතර දකින්න ඕනේ. හැම ආයතනයකින්ම දකින්න ඕනේ. කතා කරනකොට මොනතරම් විඳවනවද අපි අදහස කියා ගන්න ඕනේ. ඒ අදහසයට එයා එකඟ වෙන්න ඕනේ. එහෙම බෑ මෙහෙම බෑ කිව්වම තර්ක කරනවා, ගා ගන්නවා, අමනාප වෙනවා, විරසක වෙනවා, වෛර බඳ ගන්නවා. කතා කරන නිසා ඒ අදහස වලින් වචන වලින් මොනතරම් විඳවනවද අපි? උදේ හැරිච්ච වෙලේ ඉඳලා සැතපෙනකම් අවශ්‍ය වෙනකම් ඒට යනවා, මේට යනවා, සක්මන් කරනවා, පිණ්ඩපාත යනවා. මේ ඉරියව්වලින් මොනතරම් විඳවනවද? ඒ ඉරියව්වල සිය පවත්තන්න මොනතරම් විඳවනවද? හැම තප්පරයක් ගානෙම අපේ ජීවිතේ කිසිම නැහනේ සතුටක් අපට. මේ මිනිසත් භවය පුරාවටම තියෙන විඳවීමක්නේ. සබ්බ සංඛාර දුක්ඛා කියලා කියපු තථාගතයන් වහන්සේට සාදු කියන්න ඉතින් නැද්ද අපට? හරියටම උන්වහන්සේ මේක දැකලානේ කියලා තියෙන්නේ. ඇයි මේ ලෝකේ මිනිස්සේ කිසිම මොහොතක විඳින්නේ නැහැ මොකවත්? සැපයක් නැහැ මිනිස්සේ. මිනිස්සයා විඳවන එකමයි. විඳවනවා. නිදා ගන්න මොන තරම් විඳවද මේ මිනිස්සයා? ඈරෙන්න මොන තරම් විඳවනවද? ඈරිච්ච වෙලේ ඉඳලා අවස් වෙනකම් මේ මිනිස්සා මොන තරම් විඳවනවද? සිටිවිලි වලින් මොන තරම් විඳවනවද අපි? ඒ කම්පාව, පීඩණය, කලකිරීම මොන තරම් විඳවනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ තාපසයා මේවා දකින්න ඕනේ. තාපසයා කියලා කියන්නේ සසරෙන් එතර වෙන කෙනෙක්, නතර වෙන කෙනෙක් නෙමෙයි. භවයේ යන කෙනෙක් නෙමෙයි. එකතු කරන කෙනෙක් නෙමෙයි. පෝසත් වෙන කෙනෙක් නෙමෙයි. තාපසයා වාඩි වෙලා බඹයක් විතර උස තින කය තුලින් මේ හැම මොහොතක් ගානේ, තප්පරයක් ගානේ, හැම ඉරියව්වක් ගානේ මම මේ විඳවනවා, විඳවනවා, කෙරෝලක් නැතුව විඳවනවා. මේක දැක්කම ඊළඟ පැය වෙනකොට තාපසයා රාත් වෙනවා. තාපසයා නිරෝධයටපත් වෙනවා. එක මොත මේ සංසාරේ මේ නාම රූපල ඉන්නේ. බත් කාලේ එක දවසක් ජීවත් වෙන්න කැමති නැයි? මේ විඳවන්න මොකටද? සැතපෙලා ආරුනම ආයි පින්ඩ පාත යන්න ඕනේ. ආයි පින්ඩ පාත වළඳන්න ඕනේ. වළඳලා හැවිදින්න ඕනේ. ඒක ජීර්ණ නැත්තම් තෙල් හදනවානේ. සීනි හදනවානේ. බඩගින්නට දාන්නේ ගන්ධත් ඕනේ. ඒකෙන් පරිස්සම් වෙන්න හැවිදින්නත් ඕනේ. හැවිදිනාම ජීර්ණය වෙනවා. ජීර්ණවම ආයි පින්ඩ පාත යන්න ඕනේ. පින්ඩ පාතේ ගත්තාම තෙල් ලැබෙනවා. තෙල් ලැබෙන නිසා හැවිදින්න ඕනේ. හැවිදිනාම ජීර්ණය වෙනවා. ආයි පින්ඩ පාතේන. මේක පුදුම විඳවීමක් නේ. අර ගස් බඳලා ගානවා වගේ වැඩක් නේ මේ කරන්නේ. ඉරේ දාපු මිනිසයාටත් මෙච්චර දුකක් නැහැ නේ. අපි විඳින දුක. මේවා සංසාරයේ යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අඟුලිමාලට විනාඩි 5යි මට විනාඩි 5ක් යන්නේ තප්පර 5ලෙන් රාත් වෙනවා මේ සංසාරේ කිසිම තැනක සැපක් නැහැ කිසිම තැනක සුවයක් නැහැ කිසිම තැනක සැනසෙල්ලක් නැහැ හැම තැනම තියෙන දුක අපි විඳවනවා කුසලයේ විඳවනවා අකුසලයේ විඳවනවා කෙරවලක් නැතුව විඳවනවා විමුක්තියටපත් වෙන්න බැරුව අපි සංසාරේ ඉරවිලා ඉන්නවා හැම මොහොතක් ගානේ මේ පේන හැම දෙය තුළම දකින්න ඕනේ මේ දැකීමෙන් මම විඳවන අය ඒක මතක තියාගන්නවා මම ඒක මෙනෙහි වෙනවා ඒව ගැන කල්පනා කරනවා ඒ දැකපු ගේ ගැන ගවේෂණය කරනවා පුදුමාකාර විඳවීමක් මේ දකින්න හැම මොහොතක් තුළම මම විඳවීමක් නිර්මාණය කරගන්නවා ඇසෙන හැම මොහොතක් ගන්න මම විඳවීමක් නිර්මාණය කරගන්නවා නැකිටාම විඳවීමක් නිර්මාණය කරන ලාචයි දැන් ඇවිදින්න හදන්නේ ඒ නාම රූප වලින් ඇසිරින් වලින් ආයි විඳවීමක් හදනවා කල්පනා කරන සිතන ගවේෂණය කරන හැම මොහොතෙම මම විඳවීමක් නෙමෙයිද මේ නිර්මාණය කරන්නේ ඒ හැම දේ තුළින්ම ඒ කුසලයේ අකුසලයේ විඳවලා ගෙවන්න පුළුවන් නම් හේතු නිර්මාණය නොකරනවා නම් නැවත සංසාරයකට භවයකට ඉමිකම් නොකියනවා නම් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි හැම සත්වයකම කර්මයෙන් කුසලයෙන් අකුසලයෙන් ඉපදිලා ගමන යනවා හැබැයි මම ඒ සත්වයෙන් කෙනෙක් නෙමෙයි මම වෙනස් එක්කෙනෙක් පිටසක්වල ජීවියෙක් කොහොමද නැ පිටසක්වල මම මේ කුසල අකුසල් වලින් මම යන්නේ නැහැ භවයේ මම ඒක විඳවන්න තමයි භවයේ යන්නේ මම ඒක විඳවලා ඉවර කරන්න මේ භවයේ යන්නේ හැම මොහොතක් ගානේ මම කුසලයේ ගෙවලා විඳවලා ඉවර කරනවා පීඩනේ හරියට ඉන්න තැනකුත් නැහැ සීතලයිනේ හරියට බේතුත් නැහැනේ කිසිම කෙනෙක් සලකන්නේත් නැහැනේ අසරණ වෙලානේ අනාථෙක් වගේ මේ උදකලා වෙලානේ තනි වෙලානේ ඔව් අකුසල ටික මං ගෙවලා ඉවර කරනවා අකුසල ටික ගෙවලා ඉවර කරනවා ඒ මගේ අකුසල තාපසය හැම තප්පරයක් ගානේ සලායතන වලින් හතර ඉරියව්වකම කුසලයේ ගෙවලා ඉවර කරන්නත් අකුසලයේ ගෙවලා ඉවර කරන්නත් දක්ෂ වෙන්න ඕනේ හේතුඵල ධාම මේක තුල ගැබ් වෙලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක තුල තියෙනවා සතර සටිපට්ඨානය මේක තුල තියෙනවා මේක සම්මා දිට්ඨිය මේ ලෝකේ අපට කුසල් හදන්නත් බෑ අකුසල් හදන්නත් බෑ ඇයි විඳවන එක හැරෙනවම අපට හදන්න වෙලාවක් නෑ හැම මොහොතේම අපට තියෙන විඳවන්න සංසාර එකතු කරගෙන ආපු කර්මය කුසල් ටික සැප විඳිලා ඒක විඳවලා දානවා දුක් විඳලා ඒ කර්මයේ අකුසල ටික විඳවලා දානවා ඉවර කරලා දානවා එහෙනම් මරණයේදී කුමක් සිද්ධ වෙයිද නැවත ඉපදීමක් නැතුව පිරිනිවන් පෑමක් සිද්ධ වෙයි